සියල්ලන්ටම ආයුබෝවන් කියලා ඔන්න අපි වැඩක් පටන් ගන්න කියලා හාහා පුරා කියලා හදන්නේ ටෙක් කතා ටෙක්නොලොජි ගැන සිංහලෙ මේක තමයි අපේ අරමුණ හදනම් අපි ඉන්නේ බුද්ධිකලය ගෙදර මෙතන ඉන්නවා බුද්ධික තිලින ඒකට අපේ ආරාධිතයෙක් වශයෙන් දනිෂ්ක මහත්තයා අපි ඉතින් ටෙක්නොලොජි ගැන සිංහලෙන් කතා කරන්න කියලා අලුත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න යන්නේ මම කාලින් මගේ නවත් කියන්නේ නැහැ ඉතින් අපේ අරමුණු ගැන කියලා කිව්වොත් ප්‍රධාන අරමුණ තමයි ටෙක්නොලොජි වගේ දේවල් ගැන සිංහලෙන් කරන වැඩසටහනක් ඇත්තමදම ලංකාවේ නැහැ තරම්. ඒ කියන්නේ මේකේ විශේෂත්වයක් තමයි ඕගොල්ලන්ගේ පණවලට දැන් අපි පිළිතුරු දෙන්නේ. මේ තිල්ල පොඩ්ඩක් වා කිව්වොත් ඔව් අනිවාර්යෙන් දැන් අපි කම්පියුටරත් එක්ක වැඩ කරද්දී අපිට එන ප්‍රශ්න ගැටලු ඔක්කොම අපිට ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් අපි හඳුන්වා දෙන්න හදන්නේ මේකෙදි දැන් අපිට හුඟක් වෙලාවට ගැටලු ඇති වෙන ගැටලු සාමාන්‍යයෙන් ඔක්කොරම හුඟක් වෙලාවට හැම එකම ගැටලුව තමයි හුඟක් දෙනාට ඇති වෙන්නේ කියන්නේ පොදු ප්‍රශ්න සෑහෙන තියෙනවා මේ වගේ වැඩසටහනකින් අපි හදන්නේ ඒ ගැටලු වලට පිළිතුරු ලේසියෙන්ම ලබා දෙන්න දනිෂ් ගැන පොඩ්ඩක් කියව ඇත්තරම මේ වැඩසටහන මම ඉතින් කරන්න යන්නේ එකම මේ කියන්නේ උදාහරණයකට දැන් Windows එකක්වත් Linux එකක්වත් ගෑ කියන්නේ එක පැත්තකට ගිහිල්ලා නෙමෙයි ඒ කියන්නේ ඕනම දෙයක් ගන්න ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය ඒ කියන්නේ සංවේදන පැත්ත web පැත්ත phone ඊළඟට database ඔයගොල්ලන්ට ඕනම දෙයක් මේගොල්ලන්ගෙන් අහන්න පුළුවන් මේ වැඩසටහන යටතේ මම හිතන්නේ ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඒ කියන්නේ ඕනම වයසක ඕනම කෙනෙකුට ඕනම ක්ෂේත්‍රක කෙනෙකුට මේ තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් දැනුම ලබා ගන්න තියෙන ගැටලු විසඳ ගන්න හුඟක් ප්‍රයෝජනවත් වෙයි බුද්ධික මම හිතන්නේ තවත් ඉස්සරහට ඇත්තටම අරමුණු ගැන කිව්වා දැන් කට්ටිය මං හිතන්නේ මේකේ වැදගත්ම දේ තමයි අපිට මොන හරි ප්‍රශ්නයක් ආවහම ඒකට ඔව් අපිට කියන්නේ වහන කට්ටියද ප්‍රශ්නයක් ආවම ඒකට සුදුසුම කෙනා හොයාගන්න උත්තරයක් හොයාගන්න අපිට හරි අමාරුයි ඒ වගේ වෙලාවට ෆෝරම් වලට ලියලා තව දන්න කෙනෙක්ගෙන් අහලා ඔය ගොඩක් වෙලාවට මහන්සි වෙනවා අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ කාට හරි ප්‍රශ්නයක් ආවහම ඒක අපිට යොමු කරොත් අපිට ගොඩක් වෙලාවට පුළුවන් වෙයි කියලා හිතනවා ඒකට උත්තරයක් හොයන දන්න කෙනෙක්ව සම්බන්ධ කරගන්න නැත්නම් අපිට උත්තරයක් හොයලා දෙන්න ඒ වගේ ඒක සේවයක් විදිහට තමයි පවත්වගෙන යන්න අපි කල්පනා කරන්නේ ඒ වගේම අපි ඉදිරියට පවත්වන මේ වගේදී දවසකට මොනවා හරි අපි ටොපික් එකක් තෝරගෙන ඒක ගැන කතා කරන්න ඒ වගේම ඒකේ මොනවා හරි අපි ප්‍රායෝගික දෙයක් තියෙනවා නම් ඒවට අදාළව පින්තූර වීඩියෝ ඒ වගේ දේවල් දෙන්න ඒකත් බලාපොරොත්තු වෙනවා කලින් ඔව් දැන් ඔක්කොම බලන්නේ දැන් ඔව් හරි මට ප්‍රශ්නයක් තියෙනවා දැන් කොහොමද අපිව සම්බන්ධ කරගන්නේ කියලා ඔව් පෞද්ගලිකව අපි දන්න අය කවුරු හරි ඉන්නවා නම් මේලින් ලිස්ට් වල අපි අඳුරනවා නම් අපිට පෞද්ගලිකව ඊමේල් එකක් එවන්න පුළුවන් chat එකේ කාගේ හරි ඉන්නවා නම් chat එකෙන් අහන්නත් පුළුවන් කෝල් කරන්නත් හැකියාවක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නවා නම් මෙහෙමයි කියලා හැබැයි ඉතින් අපි මේක සජීවීව කරන වැඩසටහනක් නෙමෙයි නිසා ඒ කරන වෙලාවට අපි ඒ කෙනාව සජීවීව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන අපිට ඒ අයගේ ගැටලුව සජීවීව සාකච්ඡා කරලා විසඳන්නත් පුළුවන්. ඊට අමතරව ඊමේල් කරන්න පුළුවන් අපේ info@techkatha.com මේ වෙබ් අඩවිය. අපි මේක බ්ලොග් සහ මේ පොඩ්කාස්ටිං කියන දෙක එකව කරගෙන කරන්න තමයි උත්සාහ කරන්නේ. ඊට අමතරව හිතාගෙන ඉන්නවා මේක සජීවීව පැය කීපයක් දවසකට හෝ සතියකට වරක් වගේ කරන්න නේද තිල්න මාසයකට වරක් වගේ ඉතින් තව මොනවද තියෙන අපිට කියන්න දැන් අපිට ප්‍රශ්න යොමු කරද්දී කාලින්ක කිව්වා වගේ ඊමේල් කරලා හරි කෝල් කරලා හරි echotechkatha.com අපේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒකේ තියෙන මේ කන්ටැක්ට් ෆෝම් එකට ගිහිල්ලා අපේ ඔයාලගේ ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ගැටලු වලට හොඳම විසඳුම් ඔයගලන්ට ලබා දෙන්න. ඔව්. ඒක තමයි ඇත්තටම අපේ අරමුණ නේද? කරන්න ඉන්න බලාපොරොත්තු වෙන ලොකුම අරමුණ. ඔය වගේම අපෙන් ප්‍රශ්න අහනකොට සිංහල හරි ඉංග්‍රීසි හරි ඕනම භාෂාවකින් අහන්න පුළුවන් ඕනම කිව්වේ භාෂාවකින් අහන්න පුළුවන් හැබැයි අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට සිංහල භාෂාවෙන් ඔව් හැබැයි මේ ඊමේල් එකක් එවුව ඵලයට බලාපොරොත්තු වෙන්න බෑ අනේ මට ඊමේල් එකෙන් පිළිතුරු එවන්න කියලා අපි හැමදෙස්සෙම මේක සංවාදයට අරගෙන අපි මේ වගේ කට්ටියක් එක්ක අහුවෙලා කතා කරලා හැමදාමත් එක කට්ටිය නෙමෙයි අපි බලමු වෙන වෙන අය මේකට සම්බන්ධ කරගන්න ශේෂ්ත්‍රයේ ඉන්න අය ඇත්තටම නිකන් බොරුවට පට්ටන් තියෙන කට්ටිය නෙමෙයි. ඇත්තටම ශිෂ්‍යය වැඩ ගන්න කට්ටිය මහන්සිලා වැඩ කරපුවා. ඒ අය අලුතෙන් කරලා තියෙන දේවල්. මොකද ලංකාවේ තාක්ෂණය ගැනත් අපි කතා කරමුනේ. ගොඩක් ලංකාවේ තාක්ෂණය ගැන ගොඩක් කතා කරාට හරිම පොඩ්ඩක් තමයි තාක්ෂණය කියන එක විසිරලා තියෙන්නේ. පරිගණක වලට මිනිස්සු බයයි. ඉතින් ඒ වගේ දේවල් අපි කොහොමද අනිත් අය අතරට ගෙනියන්නේ? එතකොට ගොඩක් අය මේ සමහර ගොඩක් අය කියන්න පුළුවන් මම ලිනක්ස් වල ඉන්නේ මට මේ වගේ ගැටලුවක් තියෙනවා මම වින්ඩෝස් වල ඉන්නේ මට මේ වගේ ගැටලුවක් තියෙනවා ඉතින් ඒක නිසා දැන් අපි දනිෂ්ක ඉන්නවා ලිනක්ස් සම්බන්ධව කිසියම් ප්‍රශ්නයක් આવොත් අවුරුදු ගාණක් ලිනක්ස් වල වැඩ කරනවා ඉතින් දනිෂ්කගෙන් අහන්න පුළුවන් අපේ බුද්ධික ඉන්නවා මැක් ඇපල් මොබයිල් ෆෝන් ඇප්ලිකේෂන් වගේ දේවල් ගැන කතා කරන්න පුළුවන් අපේ තිලින් ඉන්නවා ඇත්තන වෙබ් ඩෙවලොප්මන්ට් UI ගැන CSS 3ද HTML ද Java ද jQuery ද ඊට පස්සේ අද මෙතන නැතුණත් අපේ මලින්ත මල්ලින්නා ගීක් ඇත්තනම් අපි නම් ආදරේට කියන්නේ ලොගීමා කියලා ඒ කියන්නේ ලෝකල් ගීක් මල්ලි කියලා. ඒ වුණාට ඇත්තනම ඔහුත් ගොඩක් තාක්ෂණය සම්බන්ධ දේවල් කියවනවා ඒ ගැන දැනුමක් තිනවා ලාබාලුණත් අපිට වඩා මේ වෙලාවේ මගේ ගෙදර යන ගමන් ඉන්නේ ඇත්තනම ඔහු එන්න කියලා හිතලා ඉතින් ඒක නිසා අපි ඔහුව සම්බන්ධ කරගන්නවා ඊට අමතරව තව විද්වතුන් අපි දන්න අය ඉන්නවා නම් ඒ පැනේ ආපු විදිහට අපි සම්බන්ධ කරගන්නවා කාලින් තව එකද මේ සිංගලින් විද්‍යුත් පැලකදී අනිවාර්යයෙන් සිංගල යුනිකෝඩ් භාවිතා කරලා තමයි ලියන්න වෙන්නේ නේද ඔව් ඇත්තනම දැන් සිංගල යුනිකෝඩ් කියන එක සම්මතයක් දැන් ඒක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි නැත්නම් ඉතින් සිංගල ලියන්න බැර නම් ඉංග්‍රීසියෙන් ලියන්න ඉංග්‍රීසියෙන් ලියන්න හැකියාවක් නැත්නම් ඉංග්‍රීසියෙන් සිංගල ටයිප් කරාට ප්‍රශ්නයක් නැහැ අපි බලාපොරොත්තු වෙනවා ඔව් SMS කරන්නත් පුළුවන් SMS කරන විදිහට බලන්නකෝ SMS කරන්නේ මම යනවා නම් මම කියලියෙන් ඔව් ඒ වගේ කරන්නත් පුළුවන් ඉතින් බ්ලොග් එකෙත් අපි කමෙන්ට් දාන්න වගේ දෙමු නේ කට්ටියට ඔව් ප්‍රශ්න අහන්න බ්ලොග් එකෙත් අපි මේ ක්‍රමයක් යොදාගමු මේ ප්‍රශ්න අහන්න ඔව් මොකද බ්ලොග් එක වල ඇත්තම ටෙක් කතා කියන .com කියන වෙබ් අඩවිය තමයි තියෙන්නේ අපි හැම වැඩසටහනක්ම ඇත්තම බ්ලොග් පෝස්ට් එකක් අපි පොඩි විස්තරයක් එක්ක දාන්න හිතන් ඉන්න. එතකොට ඒක යටතේත් එදා කරපු වැඩසටහනේ මොනාර ගැටලු තියෙනවද නම් අහන්න පුළුවන් නේ බුද්ධික. ඔව්. තව මොනාර කියද තියෙනවද? දැන් මේ ප්‍රශ්න අහන ඒවට අමතරව අපි බ්ලොග් එකේ බලාපොරොත්තු වෙනවා නවතම ටෙක් තොරතුරු ඔබ වෙතට ගෙන එන්න. ඔව්. ඒ අමතරම ඔබත් මේ තාක්ෂණ වේදේ ඉන්න කෙනෙක් නම් ඔබට ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා. ඒ කියන්නේ ඔබට මොන හරි ලිපියක් ලිවීමේ හැකියාව තියෙනවා නම් ලියන්න. ලියලා අපිට එවන්න. අපි ඔබගේ නමෙන් ඒක පළ කරන්න. හැබැයි අනුන් ගේවන කොපි කරලා යවන්න එපා. තමන්ගේම නිර්මාණයක් නෑ නේ බුද්ධික. අපි මොකද මේක අපි හැමෝගෙම දෙයක් හැටියට කරන්න ඉන්න දෙයක් මිසක් අපේ දෙයක් නෙමෙයි. ප්‍රජාව්‍යාපෘතියක් වගේ. ඒ කියන්නේ කැමැතියට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අයට ලිපි ලේඛන අපිට දෙන්න පුළුවන්. අපි ඒව පළ කරන්න. අපි හරි කැමැති ඒ වගේ දේවල් කරන්න. අපේ මලින්ද ගෙදර ගිහිල්ලා ගන්නේ chat එකේ කතා කරන. නෑ මොබයිල් නේ. ඔන්න තාක්ෂණයේ දිනුවෝ ගෙදර යන ගමන් බස් එකේ ඉඳන් chat කරන්න පුළුවන්. ඉතින් ඔන්න තාක්ෂණයේ දිනුවෝ කියන්නේ ඇත්තටම ඕක තමයි. අදට ඇති කියලා හිතනවට නේද? අපි අනිත් අද සටහන කවදද කරන්නේ? අපි බලන්න තර ඉක්මනට කරමු නේද? ඔව් ලබන සතිය වෙනකොට අපිට ලැබෙන ප්‍රතිචාර බලලා නේ ඕගොල්ලන් මේක හොඳ නරක කියන්නේ ඕගොල්ලෝ මොනවද මේකෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ? මීට අමතර දෙයක් කරන්න පුළුවන් නෑ නේද අනිෂ්ක? ඔව් ඒ වගේම දැන් ඕගොල්ලොත් මොන හරි වැඩසටහනක් කරොත් මං හිතන්නේ වීඩියෝ ක්ලිප්ස් වගේ ඒකත් මං හිතන්නේ කාරණා නේ නම් කවුරුන් ප්‍රසන්ටේෂන් එකක් වගේ දෙයක් කරා නම් ඒකේ ශබ්දාද වීඩියෝ හරි තියෙන නම් අපිට කියන්න ඊමේල් කරන්න නැත්නම් අපි පස්සේ ලබා දෙන්න අප්ලෝඩ් කරන්න ක්‍රමයක් නැහැ. කාටවත් ඉන්ටර්නෙට් නැති ඒක තමන්ගේ දෙයක් කියලා නේද? ඒ වගේම තමන්ට ගැටලුවක් ඇවිල්ලා ඒක විසඳගත්තා නම් ඒකත් අපිට කියන්න. ඒකත් අපිට එවන්න පුළුවන්. ඔව් මෙන්න මෙහෙම ගැටලුවක් ඇවිල්ලා මම මේ විදිහට කරා මෙහෙම. එතකොට අපිට ඒක තනිත් අයත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්. මොකද ගොඩක්ම තියෙන ගැටලු තමයි මං හිතන්නේ අපි මේ දැකලා තියෙන ගැටයි සිංහල භාවිතා කරන්නේ කොහොමද කම්පියුටර් එකේ සිංහල ටයිප් කරන ප්‍රශ්න නේද බුද්ධික. ඒ වගේ දේවල් වලට විසඳුම් මොන හරි තියෙනවද? ඒක අපි වීඩියෝ විදිහට ඔව් හදලා YouTube දාලා අපේ බ්ලොග් එකත් එක්ක ලින්ක් කරමුනේ. හරි. එහෙනම් දැන් වෙලාව 6 අමාරයි නේද? ඉතින් ඇත්තද තව මොන හරි කියන්න දේවල් දනිෂ්කට මොන හරි මේ සම්බන්ධව කියන්න දෙයක් තියෙනවද? විශේෂයෙන්ම නැහැ. ඒත් මම එකම කෙනෙක් මොන්ද අපි එකම දේ අහයි රිපීට් කරන්නත් ඕනේ නේද? හරි. බුද්ධික? එහෙනම් අපි අදට නාර්තමනේ හම්බුනේ. එහෙනම් ලබන සතියේ හෝ අපි ඉක්මනින්ම හම්බ වෙන්න බලන්න නේද? ඊට කලින් අපි ඊට කලින් ටෙක්ස්ට් වලින් පෝස්ට් කීපයක් ලියමු. කට්ටියගේ බලමු අපි අදහස් කොහොමද කියලා. එහෙනම් අපි සම්බන්ධ කරගන්න info@techkatha.com මේල් එකක් දාන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අදහස් උදහස් දාලා වෙබ් අඩවිය www.techkatha.com එහෙනම් සුබ සැන්දෑවා.